නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස තිරෝ කුද්දේසු තිත්තන්ති සම්දි සිංඝාටකේසු චේ ద్వారబాహాసు తిట్టంతి ఆగంత్వాన సకం గరం పహూతే అన్నపానం హి కజ్జ భుంజే ఉపట్టితే నతే సంకోచి సరతి సత్తానం కమ్మ పచ్చయా ఏవం దదంతి ఞాతీనం యే హుంతి అనుకంపకా සුචින් පනීතං කාලේන කප්පියං පාන භෝජනං ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ තේච තත්ත සමාගන්ත්වා ඥාතිපේතා සමාගතා පහුතේ අන්නපානම් හි සක්ඛච්ඡං අනුමෝදරේ අම්හා කංච කතාකාරා දායකාච අනිප්පලා චිරං ජීවන්තු නෝ ඥාති යේ සං හේතු ලබාමසේති. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් බුදු වීමෙන් මාස 8ක් පෙරී දුරුතු පෝයගේ දෙවැනි දවසේදී බිම්බිසාර රජමාලිගාවේදී දේශනා කළ චිරෝකුණ්ඩ සූත්‍රයේ ගාථා කීපයක් මේ කියුණි. චිරෝකුණ්ඩ සූත්‍රයේ දේශනා කරන්න හේතුව බිම්බිසාර මහරජුරුවන්ගේ කල්ප 92කට පෙර ඥාති සම්බන්ධකම් ඇති විශාල පිරිසකට පින් දීමේ පින්කමක් යෙදීමයි. ඒක දිග කතාවක්. බිම්බිසාර මහරජුරු මීට මහා කල්ප 92කට ඉස්සර පුස්ස බුදුරජාණන් වහන්සේගේ කාලයේදී රාජ කුමාරුරු 3 දෙනෙකුගේ දාන සංවිධායකයයි. ඒ කාලේ පුස්ස බුදුරජාණන් වහන්සේගේ පිය රජුරු කාටවත් ඉඩ නොතබා තමන්ම දම් පින්කම් කළා. බුද්ධ ප්‍රමුඛ ලක්ෂයක් සංඝයාට. ඒ අතරත ඒ රජතුමාගේ තවත් රාජපුත්‍රයෝ 3 දෙනෙක් ඒ 3 දෙනාට ප්‍රදේශ රාජ්‍ය 3ක් දීලා තිබුණ සමීප සමීපව. ඒ 3 දෙනා බොහෝම සමගි. මේ 3 දෙනාටම ඉන්නේ අමාත්‍යවරු 1000ක්. 3 දෙනාටම තියෙන එකම භාණ්ඩාගාරයක්. මේ 3 දෙනාම ඇවිල්ලා පිය රජුරවන් වැඳලා කිව්වා, පියාණන් වහන්සේ, අපි ඉන්න ප්‍රදේශයටත් මේ බුද්ධ ප්‍රමුඛ සංඝ රත්නේ ලබා දෙන්න, අපි කැමති දන් දෙන්න. පිය රජුරව කිව්වා, අනේ දරුවෙනි, මම එන් දෙන්න වයසයි, මගේ කාලින් පසු ඔබටම දාට අවස්ථා ලැබෙනවා. නෑ පියාණන් වහන්සේ, අපි සමාජ වයස තියන්දි ඉස්සර මී යන්න පුළුවන්. නිසා අපටත් අනුකම්පාවෙන් සීමා සහිත කාලයක් දෙන්න දන් දෙන්න. පස්සේ රජුරුවත් අනුකම්පා හිතලා එක එක රාජකුමාරයෙකුට මාසයේ දෙකින් 3 මාසයක් වෙන් කර දුන්නා. මේ 3 දෙනා තමන්ගේ ජනපදයට ගිහිල්ලා ආශ්‍රමයක් ඉදි කළා. බුද්ධ ප්‍රමුඛ ලක්ෂයක් සංඝයාට වස්වසා පිළිවෙත් පුරා ගන්න ආශ්‍රමයක් ඇති කළා. ප්‍රදේශවාසී ජනතාව අතරින් බොහෝ දෙනෙක් හිතුවා මේක නම් මහා වරදක්. මේ ජනපදයට ලොකු පාඩුවක්. නිකරුණේ කාලබේල ඉන්න ඇත්තන් උදෙසා විශාල ධනස්කන්ධයක් වැය කරන වැඩක්. මේක රටේ පිරිහීමට හේතුවක් කියලා ඒ ඇත්තෝ මූණින් මූණ බලමින් ඔවුනොවන් කතා කරමින් හිටියා. නමුත් මේ රාජකුමාරරෝන්ගේ පිනයි තේජසයි නුවණයි නිසා රාජකුමාරවරුන්ගේ සමගියයි නිසා මේ නගරවැසියන් ජනපදවැසියන් එකට බාධා කරන්න බැරි වුණා. ආශ්‍රමයක් කරවල අවසන් වුණා. බුද්ධ ප්‍රමුඛ සංඝ රත්නය වඩා හිඳුවා ගත්තා වස්සාන කාලයේදී. මේ රාජකුමාරවරු තුන් දෙනාම කතිකා කළා. අපි දහසක් ඇමතින් සමග මේ තුන් මාසෙම දසසිල් ගන්නවා. අපි ආශ්‍රමයේම නැවතිලා බුද්ධ ප්‍රමුඛ සංඝ රත්නයට අප උපස්ථාන කරමින් සීල භාවනා පිළිවෙත් පුරන්නට ඕනේ. එසේ තීරණේ කරගෙන ඒ තුන් දෙනාට එක භාණ්ඩාගාරිකයෙක් ඉන්න එතුමාට නියම කළා මේ තුන් මාසේ බුද්ධ ප්‍රමුඛ ලක්ෂයක් සංඝයාට දානය සඳහා අපේ භාණ්ඩාගාරයෙන් ධනිය වැය කළ යුතුයි. එකම දාන සංවිධායකයෙක් සිටි එතුමාට නියම කළා තමන්ගේ ඥාතීන් අසල්වැසියන් හිතවතුන් එක්කාසු කරගෙන ඉතා හොඳින් කපසරු පන්දමින් දානය සංවිධාන කරන්න කියලා. ඉතින් ඒ අතර ඒ භාණ්ඩාගාරිකතුමා තමන්ට පැවරුණු කාර්ය මැනවින් කළා. දාන සංවිධායකතුමාද තමන්ගේ ඥාතීන් සහ ප්‍රදේශවාසීන් එක්කාසු කරගත්තා. විශාල පිරිසක් එක්කාසු වුණා මේ වැඩසටහනට. අර විරුද්ධ ගම් කියා පැල අයත් අර කපන්න බැරි අත ඉඳින්ද කියලා කියනවා නිගිනවා කියලා ඒ වාගේ මේකට හිත ඇතුලින් අමනාපය තියාගෙන සහභාගී වුණා. එහෙම කාණ්ඩීති 84000ක්. දාන සංවිධායකයාට ඉතාම හිතයිසි වෙහිච්ච 120000ක් පිරිස. මේ කවුරුත් එකතු වෙලා විශාල දානශාලාවක් හදාගෙන බොහෝම ලස්සනට මේ දාන සංවිධානයේදී හිටියා. රාජ කුමාරවරු තුන් දෙනාද ඇමතියන් දහසක් සමග දසසිල් සමාදන්ව විහාරස්ථානයෙන් පිට නොගිහිල්ලා බණ භාවනා කරමින් බණ අහමින් බුද්ධෝපස්ථාන සංඝෝපස්ථාන කරමින් මලු පෙත්මන් හැමදෙමින් බොහෝ කුසල රැස් කරමින් හිටියේ. ඒ අතර හිත යටින් අමනාපින් සහභාගී වූ අය අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න පටන් ගත්තා. ඒ කියන්නේ මේ සංඝයා උදෙසා සම්පාදනය වෙන දාන වස්තු ආහාර පාන ද්‍රව්‍ය වංචාවෙන් ගෙන යන්න පටන් ගත්තා. අන්තිමේදී තුන් මාසෙ අවසානයේදී පින්කම සම්පූර්ණයි. ඉතින් ඒ පිරිස භාණ්ඩාගාරික ඇමතියා එවැගේම දාන සංවිධායකතුමා හා ඔහුගේ හිතයිසේ 120000ක් දෙනා. කාජි කුමාරවරු තුන් දෙනා සහ ඇමතිවරු දහස් දෙනා ඔක්කොම දෙවලුවට ගියා. අර හිත යටින් අප්‍රසාදව වැරදි ලෙස මේ සිව්පසයෙන් පරිහරණය කළ අය අපාගාමී වුණා. 84000ක් දෙනා. ඒගොල්ලෝ අපායෙන් අපායට හොම දුක් විඳ විඳ කල්ප 92ක්ම ජීවුවානේ. එළම මේ මහා භද්‍ර කල්පෙ උපන්න ප්‍රේතවිෂය උපන්න. අර හිත තුලින්ම උසස් කුසල් කරගත් ආය දෙව්ලොව බඹලොව සරිසරමින් කල්ප 92ක් ඇවිල්ලා අපේ බුදු සසුන කාලයේදී සියල්ලම මනුලෝ පහළ වුණා. එදා ඒ රාජකුමාරවරු තුන් දෙනා උරුවේල කාශ්‍යප නදී කාශ්‍යප ගයා කාශ්‍යප කියලා සොහිරු තුන් දෙනා බාටපත් වුණා බ්‍රාහ්මණ වංශිකයෝ. අර ඇමෙතෝ දහසක් දෙනා ඒ දහසක් පිළිස බාටපත් වුණා. දාන සංවිධායකතුමා බිම්බිසාර මහ රජුරුවන් බාටපත් වුණා. එදා මේ මහා පින්කමට හිත හදවතින්ම සහභාගී වූ 120000ක් දෙනා මෙතුමාගේ පිරිවර බාටපත් වුණා. භාණ්ඩාගාරිකතුමා විශාක නමින් මහ සිටුවරයෙක් වෙ හිටියා. විශාක සිටුවර රජගහ නුවර. ඒ සිටුවරයා සිටු දේවිය ඒ විදිහටම එකතු වුණා. ඔය අතර තමයි අපේ සම්මා සම්බුදුරජාන් වහන්සේ ලෝ පහළ වුණේ. බුද්ධෝත්පාදේත ආසන්න කාලයේදී උරුවේල කාශ්‍යප ගයා කාශ්‍යප නදී කාශ්‍යප තුන් දෙනා දහසක් ඇමති තමන්ගේ පිරිස එක්ක කවුස් පැවිද්දෙන් පරිදිව ගංගා නම් මේ නේරංජරා ගංගා අසබඩ ආශ්‍රම තුනක් හදාගෙන කවුස් දන් පුරමින් හිටියා. අපේ සරුවඥන් වහන්සේ බුදුබාට පත් වෙලා පළවෙනි වස්සාන කාලයේ විසිපතනාරාම නිගදායේ ගතකොට 69ක් රහතන් වහන්සේලා ධර්මදූත සේවාවේ පිටත් කර යවමින් තමන් වහන්සේ උරුවල් දනව බලා වැඩම කළා. ඒ වඩිද්දී කප්පාසික වනයේ කියන උයනකදී බද්දර වර්ගයේ කියන රාජකුමාරවරු 30 දෙනෙක් සම්මුඛ වෙලා ඒ ඇයට දහම් දෙසලා සියල්ලෝම ඉහි භික්ෂු භාවයෙන් ප්‍රයිදු වුණා. ඒ අතර වැඩි දෙනෙක් සෝවාන් වුණා, සකදාගාමි වුණා, අනාගාමි වුණා. ඒ පිරිසත් පිටක් කර ඇරියා ජනපද චාරිකාවේ ධර්ම දූත සේවාවේ. භාග්‍යතුන් වහන්සේ උරුවේදානවට බැනව වැඩම කරලා උරුවේල කාශ්‍යප තවසානන්ගෙන් අවසර ලබා ගත්ත දිනියල්ගේ ඉන්නේ. දිනියල්ගේ විෂගෝර අග්නිසික කියලා නාගරාජයෙක් ඉන්නේ. මේ නාගරාජයා දමනය කළා. එයින්ද ඒ ඇත්තෝ පැහැදුනා. නමුත් ඒ ඇත්තෝ හිතානින්නේ උරුවේල කාශ්‍යප රහතන් වහන්සේ නමක් කියලා. ඉතින් භාග්‍යතුන් වහන්සේ සති දෙකක් තරම් කාලෙ උතන වැඩ හිටියා. ඒ කාලේ පුදුම දේවල් සිදු වුණා. එකක් තමයි රජගහනුවර සිටු ගෙදරක කලුරිය කළ පුණ්ණා කියන දාසිය උතා දමාපු මල සිරුර. ඒ උතා දමාපු මල සිරුරේ පණුව තිමක් පමණ. ගසා දාලා පංසු කෝලයක් ගත්තානේ මහ පොළොව කම්පා වුණාලු එදා. ඒක අරගෙන ඇවිල්ලා සෝදන්න තැනක් හොයනකොට පොකුණක් නැවුණා. මේ පොකුණේ හොදලා මේ සිවුර කළ අවසන් වෙනකොට පොළොව කම්පා වුණා. සිවුර පරවා ගන්නකොට පොළොව කම්පා වුණා. තුන් වාරයක්ම භාග්‍යතුන් වහන්සේ නිසා පෘථිවි කම්පා වුණා මේ පංසු කෝලේ ගැනීමෙන්. ඔය අතරේ මේ තවුස් පිරිසට යම් යම් දුෂ්කරතා ඇති වුණා. එක දවසක් විශාල සීතලක් ඇල්ලුවා. ඔය කියන්නේ හරියට උඳුවක් පොය දුරුතු පොය වැනි කාලේ. දුරුතු පොයට ආසන්න කාලේ සීතල ඍතුව ඔක්කොම ලැබුණනවා. ඉතින් මේගොල්ලෝ ඒ වෙලාවේදී යම්කිසි ගිනි තැපීමක් බලාපොරොත්තු වුණාම ගිනි තැපෙන්න උපකරණ නැහැ. පස්සේ භාග්‍යතුන් වහන්සේ දහසක් දෙනා මේ 500ක් දෙනාට ගිනි තැපෙන්න අවශ්‍ය ගිනි කබල් හදලා දුන්නා. නිකන් නෙමෙයි ඉර්ධි බලය. ඊළඟට මේ ඇත්තන් ඉතිබුණා හෝම පූජාවක්. මේ හෝම පූජාවට මේ ඇත්තෝ දරපළලා ගිනි දල්වන්ට ඕනේ. ගින්නට මේ හෝම පූජාවල් පූජා කරන්නේ කෝ දරපළන්න බැ. පොරව ඇදගෙනවා. පස්සේ භාග්‍යතුන් වහන්සේ ওই දරපළා ගන්න බැරිද වැස්සන්. අනේ බෑනේ මේ බලන්න පොරව ඇදගෙනවා. එනම් පොර පැතිකින් තියන්නේ කියලා මෙන්න භාග්‍යතුන් වහන්සේ අදිෂ්ඨාන බලින් ඒ 500ක් දෙනාගේ දර පැළුවා. ඊළඟට දැන් මේ දර ගොඩ ගාලා ගිනි දල්වන්න හදනවා. ගිනි දල්වන්න බෑ. පස්සේ භාග්‍යතුන් වහන්සේම අදිෂ්ඨාන බලින් ගිනි දැල්ලුවා. ඊට පස්සේ මේ පූජාවල් ඉවර වෙලා මේක නිමා ගන්න බැරුව ඉන්නවා. පස්සේ භාග්‍යතුන් වහන්සේ මේක නිමලා දැම්මා. ඔය වාගේ ප්‍රාතිහාර්ය 3500ක් පැවැත්තුවා. ඒත් මේ උරුවේල කාශ්‍යප භාග්‍යතුන් වහන්සේ ගැන හරියට තේරුම් ගත්තේ නැහැ. තමන් රහත් කියලා හිතෙනවා. ඔය මින් අතර හරියටම දුරුතු පොයේ හිටයි කියලා උදා වෙනවා. උරුවේල කාශ්‍යප හිතුවා භවත් ගෞතමයන් වහන්සේ හිතෙමෙහි නොහිටියොත් හොඳයි කියලා. ඒ මොකද අඟු මඟද දෙරට වාසියෙන් එනවා විශාල පුද සත්කාර අරගෙන පොයට. ඉතින් භාග්‍යතුන් වහන්සේ දැක්කොත් ඒ අස්සන්න වඩා භාග්‍යතුන් වහන්සේ ගැන මිනිස්සු පහදිනවනේ. ඉතින් භාග්‍යතුන් වහන්සේගේ දැන ගැනීම වත්පෙදෙසට වැදියා. උතුරු කුරු දිවයිනේදී දානේ වන්දලා හිම වත්පෙදෙසෙන් ළඹගෙඩියකුත් අරගෙන එන්න බලාපොරොත්තු වුණා. ඔය අතර තමයි එදා හරියටම දුරුතු පොය ලංකාවට වැඩම කළා. ලංකාවේ මහියංගමේ යක්ෂයන් දමනය කරලා ඔවුන් ගිරිදිවයිනට යවලා දෙවියන්ට දහම් දෙසලා කේශධාතු මිටකොත් පරිත්‍යාග කරලා අහසට පැන නැගී තුන් වාරයක් මේ මනුස්සපතේ නැත්තම් මේ ලංකාද්වීප වටේ බුදුරැස් විහිදුවමින් ප්‍රදක්ෂිණා කරලා හයමත් උරුවෙල් දනාවට වැගිය. ඒ දවසේ විශාල ගම් වතුරක් ගලලා භාග්‍යතුන් වහන්සේ මේ ගම් වතුර මැද්දේ එමින් නැතුව සක්මන් කරනවා දැක්කම ඒ උරුවෙල් කාසික. එයිනුත් පුදුම වුණා. ඔරුවක් පදගෙන ඇවිල්ලා කිව්වා ස්වාමීනි මේ ඔරුවට නගින්. භාග්‍යතුන් වහන්සේ ඔරුවට නැගලා දැන් ගංගා තරණය කරනවා මෙතුමාගේ ආශ්‍රමයේ දිහාවට. ඒ වඩින ගමම් දැඩි ආවාදයක් කළා. කාශ්‍යප, ඔබ රහත් නෙමෙයි. ඔබ රහත් මඟ දන්නේ නැහැ. ඔබ රහත් වෙන්න කැමති නම් මා ප්‍රකාශ කරන මේ දහම් පදේ අහන්න කියලා යොමු කරා. ඔරුවෙන් ගොඩ වෙලා මෙතුමා කියා හිටියා, ස්වාමීනි, ඔබ වහන්සේ පැමිණි දවසේ පටන් සිදුවෙච්ච ප්‍රාතිහාර්යන් නිසා මගේ හදවතින් මම පිළිගන සිටියා. මම මේ පිරිසක් හදන ගුරුවරයෙක් නිසා මම ඒක ඇඟෙන්නේ නැහැ. ස්වාමීනි, මම තේරුම් ගත්ත ඔබ වහන්සේ නම් සියල්ල දන්න සාතුරුන් වහන්සේ නමක්. මම අතරමං වූ කෙනෙක්. ස්වාමීනි, මා මහාන කරුණ මැනව කිව්වා. එතකොට කියා හිටියා, භාග්‍යතුන් වහන්සේ ඔබේ පිරිස ගැන බලන්න. පිරිස 500ක් එතුමාට හිටියා. 500 මේ කැඳවැලව දරුවෙනි, මම මේ බවක් ගෞතමයන් වහන්සේ කෙනේ පැවිදි වෙනවා. තමුන්නාසිරිය අදහස මොකද? ස්වාමීනි, අපි ඔබ වහන්සේ කරන දෙයක්මයි අපි කරන්නේ. කියලා ඔක්කොම මේ වෙලාවේ එයාත්න්ගේ තවුස් පිරිකර ඔක්කොම දැම්ම ගඟට. භාග්‍යතුන් වහන්සේ දක්ෂිණ ශ්‍රීහත්යේ දිගුකොට ඒත භික්කවෝ සාඛාතෝ ධම්මෝ චරිත බ්‍රහ්මචාරියන් සම්මා දුක්ඛ සන්ත කිරියයි කියන මේ වචනේ වදාලා. මහණෙනි, මෙහි එව ධර්මයේ සාඛාතයි සියලු දුක් කෙලවර කරනු පිණිස සසුන්ගතෝ පැවිදි වෙව කියලා මේ වචනේ ප්‍රකාශ වෙනකොට සෑම දෙනා වහන්සේගේම ගිහි නැත්තන් තවුස් පිරිකර වෙනුවට අත පිරිකර ශරීරගතව 60 වස් පිරිනු තෙරුන් වහන්සේලා මේ පැවිදි වෙසෙන් ඉදිරිපෙනී හිටියා. ඒ අත්තන්ගේ තවුස් පිරිකර ගඟේ පාවෙනකොට නදී කාශ්‍යපතුමාත් එතුමාගේ 300ක් පිරිසක් ගයා කාශ්‍යපතුමාත් එතුමාගේ 200ක් පිරිසක් ඔක්කොම එතෙන් ඇවිල්ලා බැලුවා. මොකද මේ ප්‍රශ්නේ? බැලුවා මේ මහණ වෙලා. ඒ ඔක්කොම අත්යි දුණා. සරුවඥන් වාසයේ පිරිස කැඳවාගෙන වැඩියා ගයා සීර්ෂේ කියන තැන. මේ රංජරා නදී තියෙන ගයා සීර්ෂේ කියලා තැන. එතෙන් වැඩම කරවලා මේ පිරිසට ධර්ම දේශනාවක් කළා. ඒ මොනවාද දේශනාව? ආදිත්ත පාරියාය සූත්‍රය. සබ්බම් වික්කමේ ආදිත්තං. ඔය විදිහට දේශනාව ආරම්භ කරලා චක්ඛු සෝත ඝාන ජීවා කාය මේ හැම එකක්ම ගිනිගෙන දැවෙන හැටි පහදා දෙමින් 11 මහා ගින්න විස්තර කළා. ඒ ගින්න නිවුණු ශාන්ත නිවන පහදා දෙමින් ධර්ම දේශනා පැවැත්තුවා. දේශනාව අවසානයේදී මේ දහසක් තවුස් පිරිස රහිතය අලුත් අභිනව පැවිදි පිරිස ත්‍රිවිද්‍යා සත්‍යඥා සිව්පිලිසිම්‍යා ඥානලාභීව මහා රහත් භාවයට පත්වේවතාව. මෙන්න මේ රහතන් වහන්සේලා දහසක් නමක් සමග භාග්‍යතුන් වහන්සේ එතනින් වැඩියා. කජගා නුවර නගරාසන්නේ තියෙන ලක්කෙමන උයනෙත වැඩියා. කල්ලවෙන කිලක් කියනවා. ඒක භාග්‍යතුන් වහන්සේ මීට අවුරුදු 7කට ඉස්සර පිළිගන්න ලද ආරාධනයක් ඉෂ්ට කිරීමයි. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේ පැවිදි වුණානේ ඇසළ පොයක් දවසකදී දින හතක්ම විවේක සුවයෙන් අනුපිය අඹවන්නේ ප්‍රීති සැපයෙන් වාසය කළා. හත්වෙනි දවසේදී පිරිසුඟා වැඩියා. එදා මේ මහරජුරවන්ට නගරවැසියන් පණිවිඩයක් කියලා දුවගෙන ආවා මේ ආශ්චර්යය බලන්න. නගරවැසියෝ කියා තියන්නේ, ස්වාමීනි, අපේ මේ රටේ පැවිද්දෙක් පිරිසුඟා යනවා. මේ වගේ කෙනෙක් අපි කවදාකවත් දැකලා නැහැ. දෙවියෙක්ද, මාරියෙක්ද, ගක්මියෙක්ද, නාගයෙක්ද, යක්ෂයෙක්ද, මිනිහෙක්ද අපි දන්නේ නැහැ. පුදුම ආරෝහ පරිණාහ සම්පන්න උත්තුංග දේහධාරී උත්තමී. අනේ අපට කතා කරන්න බයයි. තමුන්නාසේවත් ඇවිල්ලා කතා කරන්න කියලායි රජුරවන් දෙමිනිල්ලක් කියලා. රජතුමා එනකොට භාග්‍යතුන් වහන්සේ දන් වළඳනවා පාණ්ඩව පර්වත සමීපයේ තැන්පත් කළා. වළඳන අවසානයේදී විමසා සිටියා, ස්වාමීනි, ඔබ වහන්සේ කොයි රටේ, කොයි ගමේ, කොයි දෙමව්පියන්ගේ දරුවෙක්ද? මහරජතුමනි, මම කපිලවස්තුපුර නුවර සුද්ධෝදන මහාමායා මව්පිය දෙපළගේ පුත්‍ර සිද්ධාර්ථ කුමාරයා කිව්වා. සාදු සාදු ස්වාමීනි, අපි දෙන්නා මේත පෙර ලියුම් ගනුදෙනු කරගත්තනි, තෑගි භෝග හෝමාරු කරගත්තනි, මට දකින් ලැබුණේ නෑනේ. අද මේ දකින් ලැබීම ලොකු භාග්‍යයක්. ස්වාමීන් වහන්සේ සුදුසු සා රාජ්‍යයටයි ඔබ වහන්සේගේ රාජ්‍ය කුඩා රාජ්‍යයක් එන්න මගේ රාජ්‍ය දෙන්නම් කිව්වා. මහරජේ මිනිස්යන් රාජ්‍ය කරන්නේ නෙමෙයි මේ කසාවතක් හැඳ පෙරවාගෙන තයි දුන්නේ. මම බුද්ධ රාජ්‍ය ලබන්නටයි. සාදු සාදු ස්වාමීනි, ඔබ වහන්සේ ලෝතුරා බුදු වෙන්නේ සුදුසුයි. ඔබ වහන්සේ ලෝතුරා බුදු වෙනසේකවා බුදු වෙලා පළමුවෙන් මගේ නගරයට වඩනසේකවා කියලා ආරාධනා කරා. මෙන්න මේ ආරාධනේ ඉෂ්ට කරන්නයි එදා දහසක් රහතන් වහන්සේ සමග මේ වැඩම කොටවගාලේ. ඒ බව යන් පාලකයන්ගෙන් ආරංචි වෙලා මෙම බිම්බිසාර මහරජුරෝ තමන්ගේ නිත්‍ය පරිවාර 120,000ක් බ්‍රාහ්මණ ගෘහපතීන් සමග මේ උයනට ගියා. ගිහින් ඉතින් බුද්ධ ප්‍රමුඛ දහසක් රහතන් වහන්සේලා දැක්කා. ඔය පිරිසේ සමහර කෙනෙකුට හිතුණා මේ උරුමයේ කාශ්‍යප බොහෝ ප්‍රසිද්ධ තාපස කෙනෙක් වෙහිකියා. දැන් උන්වහන්සේගේ ශිෂ්‍යයෙක්ද මේ භවත් ගෞතමයන් වහන්සේ? භවත් ගෞතමයන් වහන්සේගේ ශිෂ්‍යයෙක්ද උරුමයේ කාශ්‍යපතුමන් වහන්සේ කියලා මේ මෙසකයක් ඇති වුණා. ඒ දැනගත් අපේ සරුවඥන් වහන්සේ උරුමයේ කාශ්‍යප මහරහතන් වහන්සේට විධාන කළා, කාශ්‍යපයේ මේ පිරිසේ සැකයක් තියෙනවා, මේක දුරු කරන්නයි. එසේය ස්වාමීනි කියලා අවසරගෙන දෙපතනි පරිසුර එකස් කොට පෙරවාගෙන භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රීපාමුල වැඳලා අහසට පැන නැංගා. තව ගහක් තරම් අහසට පැන නැගලා පාත් වෙලා වැඳා වඳිමින් කියනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මගේ සාසාතුරුන් වහන්සේ මම ශ්‍රාවකයෙක් වෙමි කියලා. අයත් තල් ගස් දෙකක් උසට අහසේ නැගලා බැලලා වැඳා. ඔබ වාර හතක් තල් ගස් තුනක් හතරක් පහක් හයක් හතක් දක්වා අහසට පැන නැගී වන්දිනින් පාමුල වන්දිනින් ප්‍රකාශ කළා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මගේ ශාස්ත්‍රුන් වහන්සේ මම ශ්‍රාවකයෙක් ශිෂ්‍යයෙක් කියලා. මේ පුදුමේ දැකලා සියලු දෙනා විස්මිත වුණා. එවේලාමේදී සරුවඥන් වහන්සේ වදාළා, මේ උරුවේල කාශ්‍යපතුමා දමණය කරන්න යෙදෙන අඳපමණක් නෙමෙයි. මේක පෙර ජාතියේදී මේ තරත්තා දමණය කරලා තියෙනවා. ඒ කවදද? අවුරුදු 20,000කට අවශ්‍ය ඇති කාලයකදී අංගාතේ කියලා රජ කෙනෙක් හිටියා. අංගාතේ රජතුමා එතුමාගේ දියණියා කෙටිය රුජා කියලා රාජකන්‍යාවක්. එතුමියට ජාති ස්මරණ ඥානෙ ලැබිලා කුමාරී බඹසර හැසිරෙමින් අවුරුදු 20,000කම හෝයක් පාසා දන් දෙනවා, පෙරවස් සමාදන් වෙනවා, බ්‍රහ්මචාරීව සීලය රකිනවා. ඒ අතරතේ මිෂදුතුන් ඇසුරු කළ මේ අංගාතේ රජතුමා මිෂදුතු ගත්තා. මිෂදුතු අරගෙන මේ රාජකුමාරිකාවගේ පින්කම් වලට බාධා කළා. පස්සේ මේ රාජකුමාරිකාව නුයේ කරුණු කියලා කියලා පිය රජුන් පිළිගන්නේ නැති නිසා මෙතුමේ සත්‍යක්‍රියාවක් කළා. එතකොට සතාගතයන් වහන්සේ බෝධිසත්ව කාලීකී බ්‍රහ්ම ලෝකී මහා නාරද කාශ්‍යප කියලා බ්‍රහ්ම රාජ්‍යයක් කියලා හිටියා. එදා ඒ භාග බෝසතාණන් වහන්සේ තාපස විලාසයෙන් රජුරුවන්ගේ සීමඳුරු කවුලුව සමීපයේ අහසේ හිටගෙන රජුරුවන්ට බණ කියලා දමණය කළා. දමණය කළා එම සම්මාදිට්ඨිය පිහිටෙව්වා. මේ විදිහට මේ උරුවේල කාශ්‍යපේද අංගාති රජතුමා එදා මහා නාරද කාශ්‍යප ධම්ම රාජාණන් තමන් වහන්සේ එදා මේ රුජා රාජකන්‍යාව කවුරුත් නෙමේ මේ බුදු සසුනේ අග්‍ර උපස්ථායක ධර්ම භාණ්ඩාගාරික අනදමාහිමියන් වහන්සේ. ඔය අනදමාහිමියන් වහන්සේ පූර්ව ජාතියක බොහෝම ධනවත් කර්මාර පුත්‍රයෙක්, ඒ කියන්නේ බොහෝම ධනවත් සංගෘහන් වෙළෙන්දෙක්, ස්වර්ණාභරණ වෙළෙන්දෙක් වෙලා මුදල් වලින් කරන්න දෙයක් නැතුව පරදාර කර්මයක යෙදලා අපාගාමී වෙලා එයින් ගොඩ වෙලා ආත්ම 14ක් දුකටපත් වුණා. එන්දා 13 වෙනි ආත්මයේ තමයි මේ රුජා රාජකන්‍යාව හැටියට ජාති ස්මරණ ඥානෙ පහළ වෙලා බ්‍රහ්මචාරීව කුසල් කරලා 14 වෙනි ආත්මයේ සද්දේව රජුගේ අගමෙහියේ සිට එයින් පස්සේ නැවත මිනිස් ජීවිතයක පුරුෂාර්ථභාවයටපත් උනේ. ඉතින් මේ විස්තරය මහා නාරද කාශ්‍යප ජාතක දේශනින් ප්‍රහදා ත්‍රිලක්ෂණයේ චතුරාර්ය සත්‍ය නැංගුව විට සජ්ජිරුවන් ඇතුළු 110,000ක් දෙනා සෝවාන් මාර්ග ඵලින් අමා මහ නිවන අවබෝධ කළා. ඉතිරි සියලු දෙනා කෙරුවන් සරණ ගියා. මෙන්න මේ අතරත පසුදින දානිත ආරාධනා කළ රජවාසලෙ. මේ බව ආරංචි වෙලා හතවැසියෝ 18 කෝටියක් සිටියා නගර වැසියෝම. පහෝදා උදේ වෙනකොට පාර දෙපැත්තේ මහ මෝද ගැලෝ වගේ විශාල ජන සන්නිපාතයක් ඇති වුණා. සග්දේව රජතුමා මිනිස් වෙෂෙන් උත්තුංග මානවක වෙෂෙන් ඇවිල්ලායි ගාථා කේකියා පාර ඉදහලා ගත්තේ. එදා දවසේ රජවාසලයේ බුදුපාමොක් සංගරුවනට මහා දානියක් දීලා මේ රජතුමා පුදුම විදිහේ පින්කමක් කළා. එදා ඒ රජුරුවන්ගේ හිතේ පැවතුණා මං කුඩා කාලයේ ප්‍රාර්ථනා කරපු කරුණු පහක් කියනවා. එින් හතරක් දැන් මට සම්පූර්ණ වුණා. පස්වෙනි එක තමයි දැන් හදාගන්න තියෙන්නේ. මොකක්ද මේ රජුරුව කුඩා කාලේ හිතාපු ප්‍රාර්ථනා පහ? මට තරුණ වයසේදීම පියා සතු රාජ්‍ය දැහැමින් ලැබේවා කියලා මං හිතුවා. ඒක මට ලැබුණා. මගේ රාජධානියට ලෝතුරා බුදු කෙනෙකුන් වහන්සේ වඩිත්වා කියලා මං හිතුවා. ඒකත් දැන් සම්පූර්ණයි. ඒ සරුවඥන් වහන්සේගේ මధుර මනෝහරසේ සද්ධර්මයේ දසවන් පුරා අහන්න ලැබේවා කියලා මං පැතුවා. ඒකත් මට සම්පූර්ණයි. ඒ සේ සද්ධර්ම එකම ආසනයේදී මට සුවසේ ආબોධ වේවා කියලා ප්‍රාර්ථනාවක් තිබුණා. ඒකත් දැන් සම්පූර්ණයි. පස්වෙනිග තමයි එම බුද්ධ ප්‍රමුඛ සංඝ රත්නයේ විහාරස්ථානයක් කරවා ජීවිතාන්තයේ දක්වා උතුම් ලෙස සිව්පස්යෙන් උපස්ථාන කරන්න ලැබේවා කියලා මං හිතානේ තිබුණා. ඒක තාම කෙරුණේ නැහැ. ඒ නිසා මම අද පටන් මේ පින්කම කරගන්න ඕනේ කියලා නගරයක දුරක් නැති, ළඟක් නැති, ගමන් පහසු ඇති, තැන් පහසු ඇති, රුක් සෙවෙ නැති, විවේක ඇති තැනක් වශයෙන් වේලවන උයන බුදුපාමොක් සංගරුවන වෙත සංචෙන්දියෙන් පැන්වඩා සංඝ සතු කොට පූජා කළා. එදා ඥාතීන්ද පින් දෙන්න මතක් වුණේ නැ, දෙවියන්ද පින් දෙන්න මතක් වුණේ නැ. මේ පින්කම ගැන තමයි කල්පනා කරමින් සිටි. එදා මේ පූජාව කරනකොට මහ පොළොව කම්පා වුණා. මේක තමයි බුදු සසුනේ පළමුවේ සිද්ධ වූ විහාර පූජාව. ඉතින් බුදුපාමොක් දහසක් රහතන් වහන්සේ එහි රාත්‍රිය නැවතුණා. එදා රාත්‍රියේ මැදියම රජතුමාගේ රජවාසලවට විශාල බිහිසුණු දැගෑපත් හඬතැලීමක් ඇහුණා. එක්කෙනෙක් මේ 84,000 දිනෙකගේ කතා ගැවෙන බොහොම දැගෑපත් විලාපයක්. රජුරුවන්ගේ නිින්ද කැඩිලා එළි වෙනකන් අවදිින් ඉඳලා උදේ පාන්දරම ගියා වේලුවන ආරාමයට. මේ කාරණේ කිව්වා මට මේ විදිහේ බිහිසුණු විලාප හඬක් ඇහුණා. රාජ්‍යයේ තනතුරක්ද ජීවිතාන්තරාවක්ද මොකක්ද කියලා භාග්‍යතුන් වහන්සේ කියා හිටියා. මහරජේ ජීවිතාන්තරාවක් නෙමෙයි, රට රාජ්‍යාන්තරාවක් නෙමෙයි, ධන දානීය තන්තරාවක් නෙමෙයි. කල්ප 92ක පටන් එන ඥාති පිරිසක් ඊයේ දවසේ පින් බලාපොරොත්තුන් රජවාසලවට හිටියා. ඒ ඇත්තන් පින් නොලැබිච්ච නිසායි මේ දැගෑපත් විලාප හඬ. ඒ සියල්ල භාග්‍යතුන් වහන්සේගෙන් අහගත්තා. අර මම මුලින් සඳහන් කළ විස්තරේ. ඒ වගේම ඥාතීන් දෙපින් දෙන්නේ කොහොමද කියලා ඇහුවා. ඒකට උපදේශ ලැබුණ දානවත් සූදානම් කරගෙන සංඝ රත්නේ වඩා හිඳවලා තන් පිළිගැන්වීමේදී, දන් බෙදීමේදී, කිරකර පූජාවේදී ඉදං හෝ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ කියන මේ ගාථාව හිතින් කියව කේවා. ඒ තන්ත්‍රයේ ප්‍රධානී පිරිනමන්න. එතකොට ඇත්තෝ තමන් උදෙසා කරන පිනක් නිසා සාදු කියා අනුමෝදම් වෙනවා. අනුමෝදම් වෙන කොට මේ ඇත්තෝ සැපයටපත් වෙනවා කියලා පහදා දුන්නා. ඉතින් භාග්‍යතුන් වහන්සේ තෙදාම ආරාධනා කළ එසේනම් ස්වාමීන් වහන්සේ ඥාතියන් උදෙසා මගේ ගෙදර පින්කම සිද්ධ කරන්න මට වැඩම කරන සේක්වා කියලා ආරාධනා කළා. ඉතින් මේ වෙලාවට බුදුපාමොක් සංගරුවන වැඩම කළා. රජතුමාට මේ ඥාතීන් පෙනෙන්න සැලැස්සුවා. ඥාතීන් පෙනෙන්න සැලැස්සුවාම රජුරෝ පුදුම වුණා. ඇත සැකිලි වාගේ දුකටපත් වූ නෑයෝ 84,000ක් තරම් හිටියා. අර උපදේශ පරිද්දෙන් තන් පිළිගන්නන කොටම ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ මේ පින නෑයන්ත වේවා නෑයෝ සුවපත් වේවා කියන උදෙසීමින් දාන පිළිගන්නු. තන් පිළිගන්නවා. එවාගෙම දන් පිළිගන්නවා. ඔක්කොම ආයුධයට කියමින් දන් පිළිගන්නවා. අර නෑදෑයෝ දොහොත් නගා සාදුකාර දිදී අනුමෝදන් වුණා. අනුමෝදන් වෙනකොට ඒ ඇත්තන්ට දිවියනේ පැන්පකුණු පහළ වෙලා වතුර නාලා බීලා ගත සනසගත්තා. දාන දෙදෙන වෙලාවේ සාදු කියලා අනුමෝදන් වුණා. ඒ වෙලාවේ ඒ ඇත්තන්ට දිවියනේ කෑම බීම ආහාර පාන උතුම් ලෙස පහළ වුණා. ඒව අනුභව කරලා තින් සපවත් වුණා. ඒව අනුභව කරනකොට දිව්‍ය සමාන ශරීර ඇති වුණා. ඒ නිත්‍යාත්මෙන් චුත වෙලා උපන්න නෙමෙයි. ඒ ආත්මෙම දිව්‍ය සමාන ශරීරයක් ඇති වුණ දිවි සමාන ආහාර පාන අනුභව කළා. ඊළඟ චීවර වස්ත්‍ර පරිස්කාරාදියත් ඉදං ඕඤාතීනං හොතු සුඛිතා හොන්තු ඥාතෝ කියන උදෙසීමෙන් දන් දුන්නා. එතකොට ඒ ඇත්ත සාදුකාර දෙවිය අනුමෝදන් වුණා. ඒ ඇත්ත මේ මොහොතේම සැපවත් බාටපත් වුණා. දැන් ඒ ඇත්තන්ගේ ශරීර බැලුවාම රජුරන් ඔක්කොම පේනවා දිවශිත වාගේ භාග්‍යතුන් වහන්සේ ගරිෂ්ඨානි නිසා. ඒ ඇත්ත ඔක්කොම දිව්‍ය සමාන ශරීර ඇති වුණා. වර්ණ සම්පත්‍ය ඇති වුණා. ආයු වර්ණ සැප බල ඥාන ඔක්කොම ලැබුණා. ඒ වගේම දිව්‍යයේ ඇඳුම් පැළඳුම් වස්ත්‍රාභරණ යාන වාහන කල්පරූක්ෂ විමාන දිව්‍ය මේ ආහාර පාන ඔක්කොම පහළ වුණා. දැන් ඉතින් ස්වල්ප වේලාවක තිස්සේ ඇටසැකිල වාගේ හිටියාය දැන් තෞතිසාවච දෙවි පුරුෂක් වාගේ රජුරවන් දෙපෙරේවා. ඒ අවස්ථාවේදී සජ්ජිරුවන් ඇතුළු පිරිසට මේ ඥාතීන්ගේ පින්දීමේ වටිනාකම පහදා දෙමින් ගාථා 12ක් ඇති මෙම තිරෝකුද්ද සූත්‍රයෙන් විසුතුරු ධර්මදේශනයක් පැවැත්තුවා. ඒ දේශන අවසානයේදී ත්‍රිලක්ෂණේ හා චතුරාරි සත්‍ය පහදා දේශනා කරන වෙලාවේ 84 දහසක් දෙන මාර්ගඵල නිවන් ආબોධ කරගත්තා. කජතුමාට ඇති වූ ප්‍රීති සෝමනස්සේ නිසා දින 7ක්ම මේ පින්කම් පෙළේ ඔය දිහටම පැවැත්තුවා. දින 7ේම මේ තිරෝකුඩ සූත්‍රයේම ධර්මදේශනා කළා. දින 7ේම 84 දහස බැගින් දෙන අමා මහ නිවන ආબોධ කරගත්තා. දැන් අපි සරක බලමු ගාථා පෙළේ කෙටි තේරුම. තිරෝ කුද්දේසු තිත්තන්ති සංධි සිංහාටකේ නුසේ නුචේ ද්වාරබාහසු තිත්තන්ති ආගන්තුන සසංගර මේ මේ පල්ලෝගිය යම් කෙනෙක් පරදත්ත උපජීවී ප්‍රේත විශේෂේකදී සිටියා නම් ඒ අත්ෝ පිටියෙන් එහා වෙල බලානින්නවා. එවැගේම ප්‍රාකාරයෙන් එහා ඉදගෙන බලානින්නවා. දෙමන් සංදි තුම්මන් සංදි සූමන් සංදි තෙන් තැන්වල ඉඳගෙන බලානින්නවා. දොරබාව ළඟ ඉන්න බලාගෙන ඉන්න අනේ අපට පිනක් ලැබේවා පිනක් ලැබේවා කියලා බලෙන් ගන්න බෑ එයත් ඡන්ද. අපේ ආහාර පාන ආදී ඡන්ද පරිභෝග වෙන්නේ නැ පින තමයි ඕන කරන්නේ. පහෝතේ යන්න පානම් මේ කද්ද භොජ්ජේ උපට්ඨිතේ නිකෝචී තේ සංසරති සත්තානං කම්මපච්චය. ඉතින් ජීවල් වල බොහෝ සේම් ප්‍රණීත ආහාර පාන සූදානම් කරගන්න නමුත් ඒ මියපල්ලෝගේ ඥාතියන්ගේ පිනමදි නිසා පින් දෙන්න අමතක වෙනවා. පින් දෙන්න අමතක වෙනවා. රජුරන්නේ ඒක සිද්ධ වුණානේ. පළමු දාසේ පින් දෙන්න අමතක වුණේ ඒ මියපල්ලෝගේ ඥාතියන්ගේ අවාසනාව නිසායි. ඒ වන්දදංචි ඥාතේනම් ජීවන්ති අනුකම්පකා සුචින් ප්‍රණීතං කාලේන කප්පියම් පාන භෝජනං. ඉදං ඕ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඥානවන්ත කළගුණ දන්න සත්පුරුෂ නෑදෑයෝ මේ වාගේ සිල්වත් ගුණවත් බුද්ධ පුත්‍රයන් වහන්සේලා වඩා හිඳවලා ඥාතීන් උදෙසා පින් අනුමෝදන් කරවනු පිණිස ප්‍රණීත ලෙස දාන වස්තු සම්පාදනය කරනවා. මේ පින අපේ නෑයන්ට වේවා නෑයෝ සෝපත්ත්වා කියලා වචනින් හරි සිතින් හරි උදෙසීමකුත් කරනවා. තේජතත් සමාගන්තා ඥාතිපේතා සමාගතා පහෝතේ යන්න පානම් මේ සක්කච්ඡං අනුමෝදරි. ඒ පින් බලාපොරොත්තු ඥාති පිරිසෙන් ඇවිල්ලා සාදු සාදු කියලා බලවත් ප්‍රසාදයෙන් අනුමෝදන් වෙනවා. බොහොම ගෞරවයෙන් අනුමෝදන් වෙනවා. අම්මා කංච කථාකාරා දායකා ච අනිප්පලා චිරංජීවන්තු නෝ ඥාතේ යේ සංහේතු ලබාමසි. ඒත් මෙහෙම හිතෙනවා. අපට විශාල අනුග්‍රහයක් මේ ලැබුණේ අපේ නෑදෑයන්ටත් කේපිනේසේම මහත්ඵල වේවා. අපේ නෑදෑයන්ට දීර්ඝාස ලැබේවා කියලා ඇත්තෝ මෛත්‍රී කරනවා. නයිතත් කසීයත්තේ ගෝරක්ෙත් නෙවිජ්ජති වනිජ්ජාතා දිසිනත්ති හිරඤ්ඤේන කයා කයං ඊතෝ දින්නේන යාපෙන්ති තේතා කාල කතා තහින්. ඒ පරදත්තූප ජීවී කියන ප්‍රේත කොට්ටාස උපන් අයට ගොවිතැනක් නෑ, වෙළඳාමක් නෑ, ගවපාලනයක් නෑ, ජීවනෝපායක් නෑ. මනුලොව ජීවත්වන ඥාතීන් කෙනෙක් ඉන් ප්‍රමිනවීමොත් තම් පමණක් ඒ ඇත්තන්න පුුණලාබේ සැපුවත් බා ලැබෙනවා. උන්නමේ උදකං වට්ටං යථානින්නම් පවත්තති, ඒව මේ වේතෝදින්නම් පේතානං උපකප්පති. උස් කඳු මුදුන් වලට වාස්නා වැඩි ධාරය බිම පාතු විමල්සේ ගලාගෙන ඇවිල්ල ඇලදොල ලිම්පකුණු වැව්වමුණු මේවා පිරිලා ඉතිරලා යන්නේ යම්සේද? ඒ වගේම මේ පින අනුමෝදන් කරුන් ලබන තැනැත්තාට මේ පුණ්‍ය ලාභය ඔහුගේ කුසල්සෙත් පිරි ඉතේ පහළ වෙන්න හේතුවක් වෙනවා. යථාවාදී වහා පුරා පරිපූර්ණේන්ති සාගරං ඒව මේ විචෝදින්නම් පේතානං උපකප්පති. කුඩා ඇලදුලේ කාසුලා මහා ගංගාවකට වැටලා මහා ගංගා මහා සයුරට ගලාගෙන යනවා වගේ. මේ විදිහට සිත්ත්‍ය සන්තාන තුලින් ජනිත කර ගන්නා කුසල සම්බාර ධර්මයේ ඒ ඥාතීන් දත්පත් වෙනවාමයි. අදාසිනී අකාසිනී ඥාපිනිත්තා සකාසිනී තේතානන් දක්ඛිනන් දජ්ජා කුබ්බේකත මනුෂ්‍යරං. යම් කෙනෙක් මේ පරිලෝක ඥානං ඒ තැනැත්තා ගැන මෙහෙම හිතන්නට ඕනේ. අදාසිනී මට අවල් දෙය දීලා තියෙනවා. අකාසිනී මට අවල් උපකාරය කළා තියෙනවා. ඥාපිනිත්තා සකාසිනී මගේ ඥාතියෙක් වෙන, මගේ මිත්‍රයෙක් වෙන, මගේ හිතවතෙක් වෙනවා. එනේ ආමි කවරෝ දියා සිහිපත් කරලා ඒ ඇත්තන් උදෙසා පින් පැමිණීම කළ යුතුමයි. නහිරුන්නංව සෝකෝවා යාචඤ්ඤා පරිදේවනා නතම් පේතානමත්තා ඒවං තිත්තන්ති ඥාතයෝ. හැඳීම හෝ වැළපීම හෝ ඥාතීන්වත් Tamanටවත් වැඩක් නැති දෙයක්, ඒක නැනවත් ආගේ සිටක් නොවේ. අයංචකෝ දක්ඛිනා දින්නා සංගම්මි සුප්පතිච්චිතා දීඝරත්තං හිතායස තානසෝ උපකප්පති. මේ විදිහට හිත පාදවාගෙන දාන දක්ෂිනාවක් පිරිනමා පින් පැමිණ යුවොත් සුදුසු තනෙහි ඇයතේ මොහොතේම පිනන් බඳන් වීමෙන් සැපවත් බව ලැබෙනවා. සෝ ඥාති ධම්මෝ චයන් නිදස්සිතෝ පේතාන පූජාති කතා උලානා බලංච භික්ඛුන මනුපදින්නම් තුම්හි පුඤ්ඤං පසුතං අනප්පකං. මේ අන්තිම ගාථාව ඒ සඳහන් වෙනවා මෙහෙම ඥාතියින්ගේ පින්දීමෙන් ඥාතියේ ධර්මයක් ඉෂ්ට සිද්ධ කළා. පරලෝකයේ ඥාතියින් දුසස් පරිත්‍යාගයක් කළා. සිල්වත් ගුණවත් බුද්ධ පුත්‍ර සංඝරත්නයේ කාය බලයේ ඥාන බලයේ පිරිනැමුවා. තම තමා විසින් අනල්ප වූ පුණ්‍ය ලාභයක් අත්පත් කරගත්ා වෙනවා කියන කර්ම පහ හතර දේශනා කළා. ඊළඟට ත්‍රිලක්ෂණ චතුරාර්ය සත්‍යපාදා ධර්ම දේශනා කිරීමෙන් 84,000ක් දෙනා සෝවාන් ආදී මඟඵල නිවන් අවබෝධ කරගත්තා. මේ අනුව සලක බැලීමේදී මේ පින් පැමිණීම කළ යුතුමයි. එක දවසක් දානුස්සෝණී කියන උගත් බ්‍රාහ්මණ පඬිවරේ භාග්‍යතුන් වහන්සේගෙන් ප්‍රශ්නයක් ඇහැවා. ස්වාමීන් වහන්සේ අපි මේ ඥාතීන් උදෙසා පින් දෙනවා, ඒ පින ඥාතීන්ට ලැබෙනවාමද? භාග්‍යතුන් වහන්සේ පිළිතුරු දුන්නා බ්‍රාහ්මණයේ සුදුසු තැනෙහි කියනන් ලැබෙනවා. කොතනද ස්වාමීන් සුදුසු තැන? බ්‍රාහ්මණයේ මනලෝපන්නනම් පින් ලැබෙන සුදුසු තැනක් නෙමෙයි. ඊළ දෙව්ලොවට ගියනම් ඒත් ලැබෙන්නේ නැහැ. නරකේ තිරිසං අපාය, අසුරාපාය, ලෝකාන්තරික නරක පිටසක්වල වැනි තැන්වල උපන්නනම් කිං ලැබෙන්නේ නැහැ. කාලකන්නික නිජ්ජාමතන්නික කුප්පිපාසික කියන ප්‍රේතාත්මවල උපන්නනම් ඒත් කිං ලැබෙන්නේ නැහැ. කිං ලැබෙන්නේ පරදත්තෝපජීවී ප්‍රේත කොට්ටාස උපන් අයට පමණයි. ස්වාමීනි, ඒ අපි හිතන ඥාතිවරු පරදත්තෝපජීවී ප්‍රේතයේ උපදෙලා හිටියේ නැත්නම් ඒ පින නිෂ්ඵල වේදව නේද? නැත බ්‍රාහ්මණය නිෂ්ඵල වන්නේ නැහැ. හේතුව වික්ෂසත න්‍යායෝ එතන ඉන්නවා. අද මේ ජීවිතයේ න්‍යායෝ පමණක් නෙවෙයි පෙර ජාති ජාතිවල න්‍යායෝ එතන ඉන්නවා. හේතු අනුමෝදම් වෙනවා. ඒ වගේම අනුමෝදම් වීම නිසා තමන්ගේ පින අඩු වෙන්නේ නැහැ. තමන්ගේ හිතේ පහළ වූ කුසලයේ තමන්ටයි, අනුමෝදම් වෙන කුසලයේ අනුමෝදම් වෙන අයටයි. එනිසා දෙපාර්ශ්වයට වැඩසැලසෙන දෙයක් මේ පින්දීම කියන එක පහදා දුන්නා. මේ පින්දීම නම් රහතන් වහන්සේලා පවා සිද්ධ කරලා තියෙනවා. සරියොත් මහ රහතන් වහන්සේ විසින් ආත්ම භාව පහක තිස්සේ මව් කෙනෙක් උදෙසා පින්දීම කළා එතුමිය සැපවත් බවට පැමිණෙව්වා. සානුපත් සානුපබ්බත වාසී පොට්ටපාද රහතන් වහන්සේ දම්පින්කම් කීපයක් කරලා දෙමව්පියන් ඇතුළු 500ක් දෙනා ප්‍රේතාත්මයන් අතපොඳුවාගෙන ජීවිත සැපයට පැමිණුණා කියලා. මේක නිසා මේ පින් පැමිණීම නම් විශේෂ චාරිත්‍රාක් කළගුණ සැලකීමක්. මේ පින් පැමිණීමෙන් අපි බලාපොරොත්තු වන්නේ ඒ ඇත්තෝ සුගතියට සුගත සැපයට පැමිණීම පමණක් නෙමෙයි. මේ නැවතනේ ඉපදීම ජරා රෝග මරණ ආදීන් ගහන වූ සංසාර සාගරයෙන් එතර කරවලා අමා මහ නිවන් සුව සාක්ෂාත් කර ගැනීමයි අපේ බෞද්ධයන්ගේ පරමාර්ථය. කී අදත් මේ පින්කම සංවිධානය කරගන්නේ දුනි තෙමසකට පෙර අභාව ප්‍රාප්ත මෑණියන් වහන්සේ නමක් මුල් කරගෙනයි. සුදම්මා මෑණියනි, සුදම්මා මෑණියන්ගේ මෞතුමිය අමගේ නම දේශිනෝනා වික්‍රම ගුණරත්න. ඒ දේශිනෝනා වික්‍රම ගුණරත්න මාතාව මුල් කරගෙන එතුමියගේ අභාවයෙන් කෙමස පිළියෙම නිමිත්තෙනුයි මේ සුදම්මා සිල්මෑණියන් වහන්සේගේ ප්‍රදානත්වයෙන් අද මේ ප්‍රාපිදානමේ පින්කම සිද්ධ වුණේ. අපේ සිංහල මව්වරු පියවරු අපායට යනවා ප්‍රේතාපායට යනවා කියලා අපි කවදාකවත් හිතන්නේ නැහැ. ඒ මොකද හොඳින් පන්සිල් රැකෙන තෙරුවන් සරණ ගොඳ බෞද්ධයෝ ඒ ඇත්තෝ බොහෝ සෙයින් යන්නේ සුගතියකටයි. නමුත් අපේ කළගුණ සැලකීමේ ශීර්ෂයෙන් ඒ පුණ්‍යාත්මී ජීවිත සැපවත් බවට පමුණවනු පිණිස අපට අර කළගුණ සැලකීමේ උසස් කුසලයක් කට් කර ගැනීම පිණිස තමයි මේ ප්‍රාප්තදාන පින්කම් සංවිධානය කරගෙන තියෙන්නේ. එනිසා සමාද දිව්‍ය ලෝකේ ඉන්නවනම් මේ සීමත්ක දෙවියන්ගේ මගින් අද මේ පින්කමේ පින් අරමුණ ඒ මෞත්‍යයන්ද දකින්න අහන්න සලස්සන ඇති ඒකාන්තයි. එනිසා අපි ඒ අතින් සැනසෙන්නට ඕනේ. අපි හිතන්නට ඕනේ මෞත්‍යය තුල අපේ නෑයෝ අපේ බෞද්ධයෝ කිසිදාක ප්‍රේතාත්මයකටපත් නොවේවා, තිරිසන් අපායට නරක ආදීයකටපත් නොවේවා. ඒ ඇත්තෝ සුගතියෙන් සුගතියටම යමින් පාරමී පුරා ආර්ය සත්‍ය අවබෝධයෙන් සාන්ත නිවන් සුවයටමපත් වෙත්වා කෙනෙ මේ ආශිර්වාද පවත්වන්නට ඕනේ. හිමි සුදම්මා සිල්මෑණියෝ තම සීලොම සම්පත් වලින් අතමිදිලා මේ කතාවතක් හඳ පෙරවාගෙන හිසකේ බහාගෙන තමන්ගේ දයාබර කණිතු දියණියත් එක්ක මේ පිළිවෙත් පුරන්නේ නිකන් නෙමෙයි. ජීවත් වෙන්න බැරි වෙන නිසා නෙමෙයි. නෑයම් පිළිහිලා නෙමෙයි. ණය දී ගන්න බැරි වෙලා නෙමෙයි. ගැට රෝගයන්ගෙන් පෙළීමේ හේතු කොටගෙන එහෙම නෙමෙයි. වයස්ගත වෙලත් නෙමෙයි. තමන්ගේ ජීවිතයේ නිඋසස්ම අර්ථයක් වන සතර දුකින් අතමිදී සාන්ත නිවන්සුව ලැබුණු පිණිස මේ උතුම් පිළිවෙත් මඟක් අනුගමනය කරනවා. ඉතින් එතුමිය විසින් කරන පින්කම අර ගිහි ජීවිතයක් ගත කරමින් කරන පින්කමකට වඩා මහත්ඵලයි, මහත් ආනිසංසයි. උසස් සීලයක පිහිටා සිටගෙන හිත දියුණු කරමින් ඉඳගෙනයි මේ පින්කම සිද්ධ කරන්නේ. එසා මේ පින්කමේ ආනිසංස අසීමිතයි. ඒ අනුව සැලසෙන්නට ඕන. ඉතින් අපි කාට කාටත් ඔය කියන අවස්ථාව මුණ ගැහෙනවා. ඒ කාන්තයි අපේ දෙමව්පියෝ නැති වෙනවා, අපේ නෑදෑයෝ නැති වෙනවා, අපිත් නැති වෙනවා. මේ නැති වෙන සුළු ලෝකයකයි අපි මේ හැසිරෙන්නේ, ඉරියව් පවත්වන්නේ. අපේ හැම ඉරියව්වකදීම අපි අදිෂ්ඨාන කරගන්නට ඕන අපි මේ සීල සම්පදාවක් පිළිපදාගෙන සමථේපසනා භාවනා වඩමින් අතරක් ඥාන කුසාසිය දිනු කරමින් මේ වඩන ප්‍රතිපත්ති හේතු කොටගෙන බෝධිපාක්ෂි ධර්මයන් සිතේ දිනු පවනු වේවා. ආර්ය අෂ්ටාංග මාර්ගයේ පිරේ ඉතිරි පහළ වේවා. පාරමී ධර්මයන් සමෘද්ධිමත් වේවා. ඒ හේතු කොටගෙන දුක්ඛේ සමුදය නිරෝධේ මාර්ගය යන චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට පහවහාම ශක්තිය ලැබේවා කියන අදිෂ්ඨානය අපි ඇති කරගන්න ඕනේ. තම බොහෝම කෙටි කතාවකින් මගේ බණ කතාව අවසන් කරනවා. මේ ගැඹුරු බණක් නෙමේ කාටත් සාධානව කියන්නේ. ඒ කියන්නේ අපේ අද ජීවත් වෙන මේ ලෝකයේ ගිනිගත් ලෝකයක්. මොකක්ද ගිනිගත්? සෝපති සෝපති දීර්ඝාසුදුමාසෝ ඒ කියන්නේ දැන් මේ අපි ගෙවාගෙන යන සත්‍තර අන්තක්කල්පයක්. කියන්නේ අවියාවද වලින් ඝාතන සිද්ධ වෙලා අපාගාමී වෙන කාල පරිච්ඡේදයක් තමයි මේ ගෙවාගෙන අපි යන්නේ. අපි අද ඒ වායින් වැළකී සිටියත් ඉදිරි අනාගතයේ තව අවුරුදු 6500ක් පමණ ගිය තැන අවියාවද වලින්ම විනාශ වෙලා සත්ව විනාශයක් සිද්ධ වෙනවා. ඒක ප්‍රධාන හේතුව දේශ උත්සන්න අකුසල. මේක නිසා අපි දැන් දැනටමත් මේ දේශයේ කියන අකුසල මූලය මැද පවත්වන්නට ප්‍රඥාව හසුරවන්නට ඕන. එතකොට අපි නිවිගෙන අපි නවත පරිසරයක් නිවාගෙන ලෝකයට මේ නිවිය බෙදා දෙමින් අර විශාල නියං සායක් සංසිඳුවමින් මහා වර්ෂා ප්‍රතනයක් පවත්වන්නක් මෙන් ඥාන භවතම මේ මෛත්‍රියේ පවත්වමින් මේ ලෝකයට සනසින් ලැබදා දීමට අපි අදිෂ්ඨාන සබා ගන්නට ඕනේ. අපේ මහා බෝසතාණන් වහන්සේගේ පූර්ව චරිතාපදාන සොයන බානුවට පුදුමයි. උන්වහන්සේ මොනතරම් මෛත්‍රී බලේ පාවිච්චි කළා කියලාද කියලා. ඒ කියන්නේ එකාත් භාවයක් සඳහන් වෙනවා ඒක රාජේ බෝධිසත්ත්ව චරිතේ. සතුරු රජ කෙනෙක් ඇවිල්ලා සපිදෙවරින්ම අල්ලගෙන ශික්කාවක බහ දෙපයින් උස්සලා බාල්ටේ දැඳලා වද දුන්නේ. ඒ වද දෙන වෙලාවෙත් බෝසත් රජතුමා මෛත්‍රී වඩලා ධ්‍යාන උපදිනවා. ධ්‍යාන උපදවාගෙන එයින් සමාපත්‍ය උපදවාගෙන අභිඥා බල පහළ කරගෙන අර බැඳුම් ලැබිලා බද්දපාරියංකෙන් අහසේ වාඩි වුණා. චතුරු රජු ඇවිල්ලා පුදුම වෙලා බිම දිගා වෙලා වන්දනා කළ සමාවිල්ලු. සිංහාසනයට වාඩි වෙන්න කිව්වා. නෑ මං සිංහාසනයේත් නැවත වාඩි වෙන්නේ නෑ. ඊට වඩා සිංහාසනය මට දැන් තියෙනවා. මම මේ රට රාජ්‍ය කෙලේ බොහෝම ධාර්මිකව. තමුන්නාසෙත් ඒ වාගේ ධාර්මිකව රාජ්‍ය කරන්න කියලා ආසින් වැඩියා. හිමවත් දෙසට. මේ වාගේ එක જાතියක් නෙමෙයි අනන්ත જાතිවලදී බෝසතාණන් වහන්සේ මෛත්‍රී බලයෙන් පුදුම ආචාර්ය දේවල් සිද්ධ කළා කියලා. අපි උන්වහන්සේගේ ශ්‍රාවකයෝ ශිෂ්‍යයෝ අනුගාමිකයෝ එනිසා අපිත් මේ භාග්‍යතුන් වහන්සේ අනුගමනය කළ යුතුව තියෙනවා මොනම දෙයකටවත් අපි ඉක්මන් වෙන්නේ නැතුව කලබල වෙන්නේ නැතුව දේශේ හිතන් නැතුව සම්මුතියෙන් හිතන් නැතුව පරමාර්ථයෙන් හිතලා අපේ හිත හදාගෙන අපේ සසුන් පිළිවෙත් මඟ නිවන් මඟ යాగනීමට අපි අදිෂ්ඨාන බල සබා ගන්නට ඕනේ පෙර ජාතියක කෝසල ජනපදයේ තියා කෝසල රජුරු නම දීගීති. දීගීතියේ කෝසල රජුරු හරිම ධාර්මිෂ්ඨයි. පරම ධාර්මිෂ්ඨයි හරිම අවිහිංසකයි. කිසියම් කෙනෙකුට වචනිතින් වා රෙදවන්නේ නැහැ. ඔය අතරේ ඒ රජුරුවන්ගේම පසමිතුරු ඇමති කෙනෙක් බාරාණසී රාජ්‍යයට ගිහිල්ලා බාරාණස් රජුරියක යාළු වෙලා මේ කෝසල ජනපදයේ රාජ්‍ය පැහැර ගන්නට ආවා. ඉතින් කොසල් රජුරු සටන් කරන්න කැමති නැති නිසා විශ්වලාගන රාජමහේසිකාවත් එක්ක පාත බැල යන්න ගිය අප්‍රසිද්ධ විලාසෙන් කාටවත් අඳුර ගන්න බැරි වුණා. නගරේ පියමං කරලා ප්‍රත්‍යන්ත ජනපදයකට ගිහිල්ලා කුමාර කඩුවකගේ ගෙදර නැවතිලා ඔහුට සේවය කරමින් හිටියා. අවුරුදු 20ක් 25ක් තරම් කාලයක්. ඒ ජීල නඹෝ කාලයකින් අපේ බෝසතාණන් වහන්සේ එම මව කුසේ පහළ වෙලා උපන්නා. මේ දරුවාට නම තැබුවා දීඝායුව කියලා. මේ දරුවා ඉගෙන ගන්න වයසේදී අප්‍රසිද්ධව දිසාපාමොක් ආචාර්යවරයෙක් වෙත නවත්වලා අධ්‍යාපනය ලබා දුන්නා. දරුවාට අවුරුදු 20ක් 25ක් තරම් වැඩින කාලේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ මුදුනට පත් වෙලා මෞඛ්‍යයන් දකින්න එක දවසක් එනවා. ඔය අතරේ මේ කොසල් රජුරුවන් ගැන දැනගත්ත කොසල් රජුරුවන්ගේ ඉස පීඩපු ඉස්සර කපු මහත්මයා කර්ණවෑනියා මේ විරුද්ධ රජුරුවන්ට පැමිණිල්ලක් කළා මෙන්න කොසල් රජුරුවහවක් නැහැංගිලා ඉන්නවා කියලා. මේ රාජපුරුෂයන් යවලා මේ රජුරෝයි රාජදේවිය දෙන්නම අත්තා බන්ධවල ගෙනාවා. ගෙනලා දඬුවම් නියම කළා එසකෙස් මුදු කරලා සතුමල් පලන්දවල සතු ඇඳුම් අඳවල අත් දෙක පිටියා බැඳවල වදබෙර ගාමින් වීථි සංචාරයේ කරවලා දකුණු වාහක කඩින් පිටනම් කොට කෑලි හතරට කපලා මරා දාන්න කිව්වා. ඔය පුදුම ආශ්චර්ය වදදීමක් මොකක් හරි බලවත් පරිමිතාවකුත් තිබුණා. හරියට මේ වද පෙරහැර එනකොට ඉදිරියටම දීගාජු කුමාරයා මුණ ගැහුණා. කුමාරයා රජතුමාව මෞතුමිය අඳුනගත්තා. රජතුමාද කුමාරයා අඳුනගෙන මේ මගේ පුතා කියලා කාටවත් අඟවන්නේ නැතුව පුතාට ආවාදයක් දුන්නා. මා කෝතාත දීගායු දීගං පස්සමා රස්සං නහි කෝතාත වේරාණි වේරේන සම්මන්ති අවේරේන චතාත දීගායු වේරාණි සම්මන්ති. මෙන්න මේක ආවාදේ. මේකෙකින් නැවත කියනවා නැවත කියනවා සීවර දහස් වර කියලා. මේ වද කියන්නේ මේක තේරෙන්නේ නැහැ. වද දෙන්නේ ඉතින් මත්පැන් දීලා සිහි කල්පනාවෙන් තොරවනේ මේ වද දෙදී ගෙනියන්නේ. ඕන්න මොනවාක්වත් තේරෙන්නේ නැහැ. ඉතින් මේ රජුරෝමී කියන්නේ දෙදවීමක් කියලා වැඩි වැඩියෙන් තලනවා. මේ දීගායු කුමාරයාත් බොහෝම ශක්තිමත් මනසක් ඇති කෙනෙක් බැවින් අඳන්නේ වැළපෙන්නේ නැතුව පස්සෙන්ම යනවා. මේ වද පෙර හැරිය දැන් යනවා. අනේ ඉතින් බලා සිටිද්දී වාහල්කඩින් පිටමං කරලා කෑලි හතරට කපලා මේ මව්පියන් දෙන්න ඝාතනය කළා වද කිව්වා. ඉතින් දරා ගන්න පුළුවන්ද මේ මව්පිය දෙන්නගේ වදේ දැකින්න පුළුවන්ද? මේ දරුවා කැලෑමටකින් හොඳට ඇඬුවා. අඬලා ඉතින් මොන පිහෙදාගෙන ශෝකේ පිටින් ඉවත් කරලා ශෝකේ තුනී කරගෙන ආවා තෙන්ද. ඇවිල්ලා මේ ඉන්නවනේ මුරකරුවෝ. ඒ ඇත්තන් තමන්ගේ අතේ සුළු මුදලක් තිබුණා. අතින් සුරාපන් මේ සුරාපන් ගෙනල්ලා සාගෙනල්ලා මේ මුරකරුවන්ද පෙයුවා. ඔවුන් හොඳට බීලා මත් වෙලා නිදාගත්තා. තැන් තැන් වල වැතිර ගත්තා. කුමාරයා මොකද කෙලේ? කැලෑවෙන් දරේකුතු කළා. දරේකුතු කළා මේ මව්පියන්ගේ ගුණ සිහිපත් කරමින් අර මව්පියන් පියාණන් වාසේ දුන්න ආවාදයේ සිහි කරමින් ආදාන කළා. ආදාන කරන බව දැන් හැන්දෑවේ රජුරුවන්ගේ සීමඳුරු කවුලුවට පේනවා මේ සිද්ධිය. රජුරු හිතුවා මේ සිද්ධිය කරන්නේ මේ රජුරුවන්ගේ කවුරු හරි දරුවෙක් හරි නෑයෙක් හරි. මොහුගෙන් කවදාද මට කරදරයක් වෙන්න ඉඩ තියෙනවා කියලා හිතේ ඇඳගත්තා. නමුත් අඳුනන්න බෑ ඈත වැඩි නිසා. මේ දැන් කුමාරයාට යන්නෙන් දනක් නෑනේ. ගියා රජුරුවන් ඇත් හලට. ඇද්දෝවාට කිව්වා මාමේ මං අසරණෙක් මිනිස්සේ මට කාක්කාරුවක් නෑ. මට පුළුවන් දඩරෑ මෙහි නැවතිලා ඉන්න. කා පුළුවනි පුළුවනි එන්න කියලා උට කෑමක් දීමක් දීලා ඉතින් නිදා ගන්න දුන්නාම කිව්වා මාමේ මට පුළුවන් වීණා ගායනය කරන්න. මොකද මේ ඇත්හලියේ තියෙනවා වීණා වාදනය කරන උපකරණ. මේ කුමාරයා බොහෝම දැන උගත් බුද්ධිමත් කුමාරයෙක්නි. බොහෝම ලස්සනට ගීතිකා කියමින් වීණා වාදනය කළා. ඕක රජුරුවන් ඇහුණා. පහෝදා උදේ පණිවිඩයක් එව්ව ඇත්හලට ඊටා වීණා වාදනය කලේ කවුද මට දකින්න ඕනේ කියලා. පස්සේ ඇද්දවුවා මේ කුමාරයාව එක් කරගෙන ගියා. කාගේ කවුද කියලා දන්නේ නැහැ. පස්සේ කුමාරයා දුටුපමණින් රජුරෝ පැහැදුනා. කිව්වා ඔබ මේ රජවාසලේ නැවතින්ද? ඔය බිත්ති පවුරු පහදමමි මෙන්දුල් ළම දෙමින් කලිකසලේවත් කරමින් මේ වැඩ කරන්න කියලා නියම කළා. දැන් ඉතින් මේ කුමාරයා ජීවිතේ නිකන් නෙමෙයි. එතුමා ජීවිතේ බලපානවා පරම මෛත්‍රිය. මෙච්චර විරුද්ධකම් කරපු රජුරෝ ගැනත් මෛත්‍රී කරමින් තමයි මේ වැඩ කෙරුවේ. දැන් ඉතින් දවසින් දවස මේ කුමාරයාගේ වැඩ කටයුතු ගැන රජුරෝයේ නැති ඇමතිවරුන් හරියට පැහැදුනා. කවුරුත් දන්නේ කාගේ කවුද කියලා. දැන් ඉතින් සෑහෙන කාලයක් යනකොට රජුරවන්ගේ මෙහු ගැන පුදුම විශ්වාසයක් ඇති වුණා. කියන ඔක්කොම වැඩ හොඳට කරනවා. කිසි වැඩක් අඩුපාඩු කරන්නේ නැහැ. කරන වැඩේ හොඳට කරනවා. අම්මැලිත් නැහැ. නුවණත් හසුරුවනවා. අමතක කරන්නේත් නැහැ. වැරදි වැඩකුත් නැහැ. ඉතින් බොහොම පැහැදුනා රජුරෝ පැහැදිලා දැන් රජුරවන්ගේ මාලිගාවේ ඇතුළේම සේවයට බඳවා ගත්තා. රජුරුවන්ගේ රතේ පදවන්නේ දැන් කුමාරයා. ඔය තරමට සමීපව හිතවත් වුණා. ඉතින් මේ මින් අතර රජුරුවන්ට ඕන වුණා මුව දඩේ මේ යන්න. විශාල පිරිසක් එකතු වුණා මේ ගමනට. ඉතින් රජුලුවන්ගේ රතේ පදවන්නේ මේ කුමාරයානි. ඉතින් මේ විශාල පිරිසක් පෙළගහගෙන මේ පළමු රතේ ඉදිරියෙන් පදවන්න පටන් ගත්තා. කුමාරයා බොහොම දක්ෂයි හැම වැඩටම. වේගෙන් පදවන්න යනකොට ඈතට මෑත් වුණා. දැන් පිරිසේ දුම් ගානක් ඈත් වෙලා. පස්සේ රජුරෝ කිව්වා දීගායු නවත්තන්න අපි ටිකක් ගිමන් අරිමු පිරිසෙනිකන් කියලා. රතේ නවත්තලා කුමාරයා බිමට බස්සවල කුමාරයාගේ ඔඩක්කුවට ඉස තියාන රජුරෝ නිදාගත්තා. රජුරවන් උතර නිින්ද ගියා. එතකොට මේ දීගාය කුමාරයාට මතක් වුණා මව්පියන් මරවපු හැටි. රජුරවන්ගේම කඩුව ඇදලා ගත්තා. අයමත් අර පියාගේ ආවාදයේ සිහි වෙලා කඩුව කොපුවට දැම්මා. තුන් වාරයක් ඕක කෙරුණා. ඔය අතර මේ විරුද්ධ රජුරවන්ගේ මේ හීනියක් දැකලා බය වෙලා නැගිට්ටා. ඇයිවා මොකද මහරජුරෝ බය වුනේ? තැති ගත්තවා ගැන හිතෙන්නේ මොකද? ඔව් දරුව මේ මැරික්ක රජුරවන්ගේ පුතෙක් කියලා මම මරන්න හැදුවානේ. හා මම තමයි ඒ පුතා කියලා නැගිට්ටා කඩුව අමෝරාගෙන කිව්වා දැන් මරනවා කියලා. පස්සේ රජුරෝ කනේ පුතා මම මරන්න එපා. පත අබිරෙතින්ද? හා හොඳයි. මෙන් තමුන්නාසේ කඩුව ගන්න. තමුන්නාස කැමති නම් දැන් මා මරා දාන්න කිව්වා. නෑ පුතා අපි දෙන්නා උණුන් සපත කරගනිමු දිවුරමු කියලා. පස්සේ මේ දෙන්නම කඩුවේ දිව තියලා පොරොන්දු වුණා දිවි හිමියෙන් ඔබට මම හිංසා නොකරමි කියලා. දැන් ඉතින් දෙන්න බොහෝම සමීපව දරුවෙකුට ආගේ ආදරේ හිතුණා. ඊළඟට උන් නැමැති නැති යමෙති උරුයි සේනාව ලං වුණා. ලං වුණාම රජුරෝ කිව්වා වැඩිච්ච කොසල් රජුරෝගේ පුතෙක් හම්බ වුණොත් ඕගොල්ලෝ මොකද කරන්නේ? සමහර කෙනා කෑලි කෑලි කපනවා. අත්පා කපනවා. එහෙල ගහක් පෙති ගන්නවා වගේ පෙති ගන්නවා. ඔහොම ඔහොම කිව්වා. රජුරෝ කිව්වා මොනෝ දෙයක්වත් කරන්න බැහැ මෙන්න මේ පුතා. මේ තමයි කොසෝ රජුගේ පුතා. මේ දරුවාත් එක්ක දැන් අපි ආපුවා යන්න ඕනේ. දැන් ආපෝගෙන් රාජසභාව පටන් ගන්න ඕනේ. අද විශේෂ සාකච්ඡාවක් තියෙනවා. කියලා කොහොම ගියා මෝදඩේ මේ අත්තර දාලා රජවාසයට ගිහිල්ලා රාජසභාව එකතු වුණා. එකතු වෙලා මේ රජුරෝම මේ දීගාය කුමාරයා ගැන විස්තර කිව්වා. පළමුවෙන්ම අත්හලේදී වීණා දගායනා කරපු ඇති. රජවාසලට ඇවිල්ලා වත් පිළිවෙක් කරපු ඇති. කැලිකසලි වත් කරපු ඇති. අන්තිමේදී රාජ මාලිගාවට මේ එකතු වෙච්ච ඇති. රජුරවන් අවශ්‍ය අවශ්‍ය දේ ඔක්කොම කර දුන්නේ ඇති ඔක්කොම කිව්වා. කියලා මේ දරුවා මගේ දරුවෙක් හැටියට මම අද බලාපොරොත්තු වෙනවා. මේ දරුවාට මේ රාජ්‍යමම බාර දෙනවා. නිකන් නෙමෙයි මගේ දියණියක් එක්ක. එනලාමේදී නැතිම චෝරුයි කී තවත් අයයි කිව්වා අර මව්පිය දෙන්න මරන්න ගෙන යන වෙලාවේ යමක් කිය කියා ගියා මොකක්ද කිව්වේ ඒක ආගමික යන්නේ තමයි ඉතින් කියා හිටියා මෙන්න මේකයි මට දුන්න ආවාදේ මා කෝ තාත දීඝායු දීඝං පස්සේ පුතා දීඝායි කුමාරයේ දීර්ඝ කාලයක් වෛර තබා නොගනුව දීර්ඝ කාලයක් වෛරේ තබා නොගනුව මා රෂ්ඨං කෙටි කාලයකින් මිත්‍රත්වයේ කඩ නොකරව නහි කෝ තාත දීඝායු වේරේන වේරානි සම්මන්ති පුතා දීඝායු කුමාරයේ කවදාකවත් වෛරයෙන් වෛරේ සංසිඳෙන්නේ නැත අවේරේන චිතාත දීඝායු වේරානි සම්මන්ති දීඝායු පුත්‍රයේ මෛත්‍රියෙන් වෛරේ සංසිඳෙනවා මෙන්න මේකයි මට දුන්න ආවාදේ පුතා දීඝායු වෛරේ කල්පියා ගන්න එපා මිත්‍රත්වයේ ටික දවසකින් බිඳ ගන්න එපා වෛරයෙන් වෛරයේ කවදාකවත් සංසිඳෙන්නේ නැත. මෛත්‍රියෙන්ම වෛරයේ සංසිඳෙනවා කියලා මේ ආවාදයයි මට දුන්නේ. ඒ කියනකොට රජුරවණ්ඩයි නැති අමතුරුණ්ඩයි කඳුළු වැගිරුණා. මේ තරම් වද දිදී මරන්න ගෙන යන වෙලාවේ දරුවාතාවල් දීලා තියෙන්නේ මෙහෙම නේද? මොනතරම් සිල්වත්, ගුණවත්, මැනවත් රජ කෙනෙක්ද මේ අපෙන් මැරුම් කෑවේ කියලා බොහෝම සංවේග වුණා. බොහොම සංවේගේ වෙලා ඒ ගුණ කතනේ කළා මේ දරුවාට උතුණු පැලෙන් දුවා. උතුණු පලන්දවල රාජ්‍ය බාර දීලා ඒ රාජ්‍යරෝ සමංගේ රාජධානියට ගිහින් ජීවිතාන්තයේ දක්වා සමගියෙන් දෙගොල්ල රාජ්‍ය කළා. දැන් මේ ප්‍රවෘත්තියේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මහණෙනි බලන්න රාජ්‍ය පැහැරගෙනත් මෞපියන් ඝාතනය කරලා රාජ භාණ්ඩාගාරයේ සීළු දේ පැහැරගෙන ඔය තරම් වද හිංසා කළත් නැනවත් අය වෛරයේ සංසිඳ වෙලා මෛත්‍රී පිහිටාගෙන මොනතරම් උසස් තත්ත්වයකට පත් වුණාද? අපාගමනක් වලක්ව ගත්තා, සුගති ගමනට ගියා, එයින් නැතුනේ නෑ, සතර ගමන අවසන් කරලා අමා මහ නිවන සාක්ෂාත් කරගත්තා. එදා බුදී ගීතයේ කොසල් රජුගේ රාජ දෙවියයි අද සුද්ධෝදන මහා මායා මෞපිය දෙපළයි. එදා ඒ විරුද්ධ රජු අද සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ. එදා දීඝායු කුමාරයා නම් ලෝතුරා බුදු වූ තමන් වහන්සේ. මේ විදිහටයි අපේ මහා බෝසතාණන් වහන්සේ ඉවසීම මෛත්‍රිය පුරුදු කළා තියෙන්නේ. ඒක නිසා අපි දැන් පැවිදි භික්ෂූන් වහන්සේලාද, සිල්මෑණිවන් වහන්සේලාද, අනිකුත් අපේ බෞද්ධ මෞපිය දූ දරුවෝ හැම දෙනාමද මේ කාල පරිච්ඡේදය තුල හැකි තාක් දුරට මහා මෙරමින් හැම දෙයක් ඉවසාගෙන මෛත්‍රී බලයෙන් මුදුන් පමුණවාගෙන සීල සමාධි ප්‍රඥා පූර්ණණය කරමින් මේ භව කතර තරණය කරමින් සසර දුකින් මිදී නිවන් සුව ලබන්නට ප්‍රාර්ථනා කළ යුතු වෙනවා. ඒක නිසා අද දවසේදී එක වැදගත් පින්කමක් මේ සිද්ධ වුණේ. මේ සුදම්මා සිල්මෑණියන් වහන්සේ එතුමියගේ දරු තුන්පළම සසුන් ගත වෙලා පුතාලා දෙන්නම පැවිදි කරගෙන පිරිවෙන එක අධ්‍යාපනය ලබනවා. දැන් කොහොමද මම දන්නේ නැහැ. තිමේ තමන්ගේ කණිත දියණිය සතසිල් සමාදන් කරවලා. ඒ වගේම තමන්ගේ ඉහි කාලේ ස්වාම පුත්‍රයා සසුන් ගතව මහනදම් පුරණුව ආරණ්‍ය වාසීව. මේ වාගේ මුළු පවුලම තමන්ගේ සම්පත් සියල්ල නෑයන්ට සුදුස්සන්ව පවරලා දීලා මේ වාගේ නෛෂ්ක්‍රාම්‍යයට ඉදිරිපත් වෙලා නිවන් මඟට යොමු වෙලා තියෙන්නේ අද ඊයේ පුරුද්දක් නෙමෙයි, පෙර ජාති ජාතියෙන් ඉදේ පුරුදු කරගෙන ආපු නෛෂ්ක්‍රාම්‍ය ප්‍රාර්ථනාව තුයි මේ සම්පූර්ණ කරගෙන තියෙන්නේ. එනිසා ඒ සුධර්මා සිල්මෑණියන්ගේ ඒ පවුලේ හැම දෙනාගේ ශාසන පරමාර්ථයන් සිය දහස් ගුණේ මුදුන්පත් වේවා. ඉදිරි කාලයේ නිරෝගී සුවයෙන් සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණේ කොට ධ්‍යාන විඥා විපස්සනා ඥාන මාර්ගඵල අනුක්‍රමෙන් අග්‍ර අමා මහ නිවන් සුවම අත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. එවාගෙන මීට උපකාරිය සිටින මේ යම්මා රටින් වැඩම කරවා සිටින අපේ පින්වත් සුතාවතී සිල්මෑණියන් වහන්සේටත් අනිකොත් මේ සිල්මෑණිවරු සෑම දෙනා වහන්සේටත් රත්නත්‍රය ආශිර්වාදයෙන් මේ පවත්වා ගන්නයන් සීල භාවනා ප්‍රතිපත්තිය දවසින් දවස පෙරපස මෝරණ සඳක්මින් දිනු කරගෙන තම තමා බලාපොරොත්තු වන ශාසන පරමාර්ථයන් සපුරාගෙන ධ්‍යාන විඥා මාර්ගඵල පිළිවෙලින් අග්‍ර අමා මහ නිවන් සුව සාක්ෂාත් කරගන්නේ හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒකම අද මේ සිද්ධ කරගන්නා ලද සංඝෝපස්ථාන, බුද්ධෝපස්ථාන, දානෝපස්ථාන, සීලම කුසල සම්භාර ධර්මයක්. විශේෂයෙන් සංඝ රත්නය උදෙසා ආසන පූජාව, එවාගෙන චීවර පූජාව, මන්දුරය පූජාව, අනික මේ භාජන පූජාදී බොහෝ වස්තු පරිත්‍යාග කරන්න යෙදුණ ඒ සීල පරිත්‍යාග කුසලයක්, දානෝපස්ථාන ආදී සීල කුසලයක් අර තුන් මාසයකට පෙර ආභාව ප්‍රාප්ත වූ පින්වත් දේශී කොමුද නම් දේශින්නෝන වික්‍රම ගුණරත්න මාතාවට අත්පත් වේවා. එතුමියගේ පුනර්භවයේ සුගතියක් වේවා. උපනුපම් භවයක් පාසා කල්යාණ මිත්‍ර සම්පත්‍ය ඇතුව නිවන් මඟ පාරමී පුරා ගැනීමට වාසනා වේවා. මතු ප්‍රාර්ථනා කළ බෝධිඥානයකින් අජරාමර සාන්ත ප්‍රණීතාග්‍ර අමා මහ නිවන් සුවත් වේවා කියලා අපි කරුණාවෙන් පින්දෙමු. එතුමියගේ දෙමව්පියන්ද, පිය පාර්සේ මව් පාර්සීලෝ පල්ලෝගේ ඥාතීන්ද, මේ සහභාගී වන සෑම දෙනාගේ මිය පල්ලෝගේ ඥාතීන්ද, එවාගේ මේ ඉදම පූජා කිරීමට මඟපාදා සබා භාව ප්‍රාප්තේ දීවි දිසානායක මහත්මානම් ආදි කොට ඇති සීලම ඥාතීන්ටද මේ පුණ්‍යලාභයත් වේවා. මේ කුසල අනුභවයෙන් මේ සෑම දිනාටද සුවසේ බෝධි සම්භාර මුදුන් ප්‍රත්‍ය පැතු බෝධි ඥාන වලින් අමා මහ නිවන් සුවත් වේවා කියා පින් පමුණුවු. ශාසන ආරක්ෂක ලෝකපාලක ආත්ම ආරක්ෂක ඉෂ්ට දේවතා මණ්ඩලයත් මේ ධම්මික ආශ්‍රමයේ ඉද්දෙන් අහසේ වැඩෙන දෙවි දේවතා මඬුල්ලක් නා උයනාරණ සේනාසනත් සීලම දෙවි දේවතා මඬුල්ලක් මෙපින් අනුමෝදන් වෙත්වා. දිනියේ මේ ආයු වර්ණ සැප බල ඓශ්වර්යයෙන් වැඩෙත්වා. සම්බුද්ධ ශාසනයේට ශ්‍රී ලංකාවට බෞද්ධ ජනතාවට මේ පින්වත් සෑම දෙනාට දේව ආරක්ෂාව සලසා දෙත්වා. පැතු බෝධි වලින් සාන්ත නිවන් සුවක් වේවා කියා මෛත්‍රියෙන් පින් පමුණුවු. හිතවත් මදහත් අහිතවත් සෑම සත්‍යයන්වත් මෙන්න ධම්මික ආශ්‍රමයේ සිට අවට ගම් නගර ලංකාව දඹදිව මේසක්වල සීලසක්වල දසදිසා වාසයේ සමස්ත ලෝක සත්‍යයට මේ පින ලැබේවා. සීලසක්කෝ නිදුක් වේත්වා නිරෝගී වේත්වා සුවපත් වේත්වා පෙරුවන් සරණ යෙත්වා නිවන් මඟ ගමන් කෙරෙත්වා. ආරි සත්‍ය අවබෝධයෙන් සාන්තේ නිවන් සුව ලබත්වා කියා මෛත්‍රියෙන් පින් පමුණුවු. තුන්සිත පාදවාගෙන බුදු සසුනේ චිර ජීවනයේ ප්‍රතිමින් සඟ රෝණට ආයු වන්න සප බල ඥාන පිරිනමමින් ප්‍රාප්ති දාන සීරසෙන් සිදු කර ගන්නා ලද මේ උදාර කුසල අනුභවයෙන් බුද්ධ ආදී රත්නත්‍රා අනුභවයෙන් දිවි මණ්ඩලයේ රැකවරණින් කල්යාණ මිත්‍රයන්ගේ ආශිර්වාද බලයෙන් මේ පින්වත් සුධර්මා සිල්මෑණියන් වහන්සේටත් ඒ කුඩා සිල්මෑණියන්ටත් එවාගේ මේ ගුරු මෑණියන් වහන්සේටත් අනිකුත් සිල්මෑණිරු සෑම දෙනා වහන්සේටත් මේ සම්බන්ධව කටයුතු වල යෙදෙසෙන්න පින්වත් මේ වීරකෝන් මහත්මයා නයනා වීරකෝන් මහත්මිය මණිකේ මාතා වාදි කොට ඇති සහභාගී හැම දෙනාටම එවාගේම කේබේ කහටවැල්ල මහත්මානම් අනිකුත් මේ සහභාගී වූ මහත්තුරු මේ භවනා නියෝගී මවවරු හැම දෙනාටම මෙම ධම්මික ආශ්‍රමස්ත දායක මණ්ඩලයේ හැම දෙනාටම මෙලොව ආයුරාරෝග්‍ය සම්පත් සැලසේවා. අසනීපාප ලූපද්දරෝ අතුරු අන්තරා නවග්‍රහ දෝෂ සතුරු කරදර මාරක බාධක සියල්ලම දුරු වේවා. සබන පීවරක් ගානේ රත්නත්‍රේ සතු සූවිසි මහා ගුණේ අසීමිත ආරක්ෂා නිරතුරුව පිහිට වේවා. රාජසෝර සතුරු ගිනිජල වශයෙන් සාවියා උදාදී විපත්ති වලකේවා.